මගේ ලොකුම බලාපොරොත්තුව මම හදලා තියෙනවා වාහනයකට රිම් එකක්. ඒකේ විශේෂය තමයි වාහනේ ගමන් කරනකොට ඇතුලේ ඉඳන් මේ දුරස්ථ පාලකයක ඉඳන් ඇතුලේ වාහනේ ඇතුලේ හෝ පිට ඉඳන් හරි වායු පීඩනය අඩු හෝ වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ තව මම කියන්න පුළුවන් වාජනයක් නිර්මාණය කරලා තියෙනවා. දැන් ගෑස් ලිපේ අපි තියලා උඩින් අතල්ලපුවාම අපිට රස්නේ දැනෙනවානේ. ඒ කියන්නේ තාපය ටික අහගෙන යනවා. නමුත් මගේ මේ නිර්මාණයේදී මේ වළඳින්දි කරලා තියෙන්නේ ඒ තාපය නුත් 80% විතර ප්‍රමාණයක් ප්‍රයෝජනට ගන්න. එතකොට මගේ පරීක්ෂණවලදී සාමාන්‍ය ගෑස් 120ක් 25ක් පිට කරගන්න පුළුවන්. අවුව පාවිච්චි කරලා පොඩි අවන් එකක් හදාගෙන යනවා රෙදි වේලා. අතර මේක මිදුලි හරි කොහරි අවුවට නැදනක තියන්න ඕනේ. ඒකේ විශේෂය තමයි විනාඩි 10ක් අවුවටිලා මුළු පැය 6ක් 7ක්ම වැස්සත් අර විනාඩි 10 වෙලාවේදී ගත්ත තාපයෙන් මේක මේකේ ජල වාෂ්ප ප්‍රමාණය ගොඩක් අයින් කරගන්න.